තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් නිර්මාණය වන පතිරූපදේශය. මේ කාරණාව අද වර්තමානයේ ජීවත් වෙන සෑම කෙනෙකුටම ඉතාම වැදගත් කාරණාවක් කියලා මට සිතෙනවා. ඒකට හේතුව තමයි මොනතරම් සසර දුකයි කියලා හැමදේම අත්හැරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්නට ඕනේ කියන අදිස්ථානය ඇතුව සසුන්ගත වෙච්ච ඒ යෝගාවචරයන්ට පවා මේ ධර්මකාරණාවේ අවශ්‍යතාවය පවතිනවා. අද අපි හැම තැනම අසරණ වෙලා සිටින්නේ මේ කියන ධර්මතාවයේ අවබෝධය නැති නිසා නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපි බලාපොරොත්තු වෙන අපට සුදුසු ප්‍රදේශය, එහෙම නැත්නම් ඒ පතිරූප දේශය නිර්මාණය කරගත හැකි කියන අවබෝධය නැතිකම නිසා අද අනන්ත අප්‍රමාණ අපි වේසටපත් වෙලා සිල් තියෙන තැන් හොයලා හොයලා බැරි ගයිලා විනයට අනුව ඉන්න ඕනේ කියන ඒ විනය හොයලා අපි විඩාවටපත් වෙලා ගුණධර්ම තියෙන කට්ටිය හොයලා හොයලා අපි බොහොම වේසටපත් වෙලා ඇයි මේ ප්‍රශ්න අපි තුල පවතින්නේ? ඇයි මේ වගේ මානසිකත්වයක් අපි තුල නිර්මාණය වෙන්නේ? මොකද්ද මේ හැම ප්‍රශ්නයකටම හේතුව කියලා බැලුවාම අපි තාම මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශයක් හොයනවා. අපේ අවශ්‍යතාවය සංසිඳව ගන්න අපි බලාපොරොත්තු වෙන ප්‍රදේශයක් අපි සොයනවා. මේක මේ ලෝකයේ කිසිම තැනක හොයාගන්න බැරි එකක්. මේ කියන දේශය මේ ලෝකයේ කිසිම තැනක අපට සම්බ නොවන දෙයක්. ඒකට හේතුව තමයි මේ කියන පතිරූප දේශය, එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන සුදුසු ප්‍රදේශය මේ මීමත විතරක් නෙමෙයි, මේ විශ්ව තරලයේ මේක නෑ. අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි ඒක නිර්මාණය කරගත යුතුයි කියන එක තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. ලෞකික ජීවිතයේ මිනිස්සු අද පතිරූප දේශය කියලා සුදුසු ප්‍රදේශයක් බලාපොරොත්තු වෙනවා. ඒ මිනිස්සු ජීවත් වෙන්න යම් යම් ස්ථාන සොයමින් සිටිනවා. හැබැයි මේක සුදුසු ප්‍රදේශයක්, මේක අපට උචිතයි කියලා තීරණය කරන්නේ නගරයට ළඟයි නම්, පාසල් පාසුකම් තියෙනවා නම්, වෛද්‍ය පාසුකම් තියෙනවා නම්, වෙළඳ සැලවල් අවශ්‍ය බඩුමුට්ටු ගන්න ඒ සියලුම පාරිභෝගික පාසුකම් තියෙනවා නම්, අන්න ඒගොල්ලෝ තීරණය කරනවා මේක බොහොම සුදුසු ප්‍රදේශයක් කියලා. පාසුකම් වැඩි වෙනවයි කියලා කියන්නේ ප්‍රශ්න වැඩි වෙනවා කියන එක නේද? පාසුකම් වැඩි වෙනවයි කියලා කියන්නේ විවේකේ අඩු වෙනවයි කියන එක නේද? එහෙනම් අපි මේ ලෞකික ජීවිතය තුළ සුදුසුයි කියලා හොයන ගොඩාක් දේවල් තුලින් අන්තිමට අපට සිද්ධ වෙලා තියෙනවා නුසුදුසු ප්‍රශ්නවලට මූණ දෙන්න, ගැළපෙන්නේ නැති ජීවිතයකට ඉබේමපත් වෙන්න. අද පාසුකම් වැඩි වෙලා ඒ පාසුකම් වල නඩත්තුවේ ප්‍රශ්නේ කොච්චර අධික වෙලා තියෙනවද? හැම දෙයක් තුළම විවේකයේ හොයලා දැන් හැම දෙයක් තුළම අවිවේක භාවයක් නෙමෙයිද පවතින්නේ? එහෙනම් මේ පතිරූප දේශය කියන එක සෑම සත්වයකටම ජීවත් වීමට සුදුසු පරිසරය කියන එක අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිර්මාණය කරගත යුතු එකක්. ඒක මේ බඹයක් විතර උස තියෙන මේ කයට සීමා වෙච්ච ධර්මතාවයක්. අපි යම් කිසි අවස්ථාවක මේක සුදුසු නෑ, මේ ප්‍රදේශයේ ගැළපෙන්නේ නෑ, මේ සේනාසනේ අපට ඔබින් නෑ, මේ සහෝදර සංඝයාත් එක්ක ඉන්න බෑ, මෙන්න මේ වගේ තීරණ වලට එනවනම් ඒ සෑම තීරණයක් තුළම එක්ක දැකපු ප්‍රශ්නයක් නැත්නම් ඇහිච්ච ප්‍රශ්නයක් නැත්නම් දැනිච්ච ප්‍රශ්නයක් නැත්නම් සිටිච්ච ප්‍රශ්නයක්. දැන් මේම ප්‍රශ්නයක් නැතුව සේනාසනයක් ගෙයක් දොරක් සමාජයක් අත්හැරලා ගිය මිනිසෙක් ඉන්නවද? සුදුසු නැහැ කියලා පිටුපාල ගිය මිනිසෙක් ඉන්නවද? එහෙනම් මේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගවල ඒ නිවැරදි දැක්ම පිළිබඳව තියෙන අනවබෝධය. තමන් දකින ලෝකයේ තුල තමන් බලාපොරොත්තු වෙන දේ නැහැ කියලා තමන් තීරණය කරනවා. තමන් ඇයෙන ලෝකයේ තුල තමන්ට ඇයෙන සෑම වචනයක් තුල තමන් බලාපොරොත්තු වෙන දේ නැහැ කියලා තීරණය කරනවා. තමන්ට හැඟෙන දේ ලෝකයේ තුල ඒ ඇඟීම් වලින් තමන්ට බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ කියලා තීරණය කරනවා. මෙන්න මේ වගේ අනවබෝධයන්, මානසික ප්‍රශ්නයන් අද අපේ ජීවිතයේ විශාල ප්‍රශ්න වලට, ගැටලු වලට අපිව මැදි කරලා. අපි ලෝකේ දියා දකිනකොට හැම දෙයක්ම සම්මාවෙන් දකිනවනම් හැම කාරණාවක් තුළම පවතින්නේ නිර්වාණ පණිවිඩයක් නම් ඒ හැම දෙයක් තුළින්ම අපට ලැබෙන්නේ කමඨාණක් නම් ඒ හැම දෙයක් තුළින්ම අපට අපිව නිවැරදි කරගන්න ලැබෙන්නේ අවස්ථාවක් නම් හැම දෙයක් තුළින්ම අපේ දුර්වලකම අපට තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේක නේද සුදුසු ප්‍රදේශය? තවුමක් ළඟ නැහැ. තවුමක් ළඟ නැති එක අපි සුදුසු ප්‍රදේශය කරගන්න දක්ෂ නැහැ. ඇයි තවුමක් ළඟ තිබුණාම පුංචි දේවල් වලටත් අනවශ්‍ය දේවල් වලටත් නිතර නිතර යන්නේ නැද්ද? අනවශ්‍ය දේවල් ගොඩ ගැහෙන්නේ නැද්ද? නිතරම තවුමට යන නිසා අවශ්‍ය දේ අනවශ්‍ය දේ අතර වියදම දැන් වැඩි වෙන්නේ නැද්ද? තවුමක් ඈත තිබුණාම ඒ යන්න තියෙන මාන්සිය වැඩි වුණාම අපි අවශ්‍ය දේ සතියකට එක සැරයක් අරගෙන එනවා වියදම සීමා වෙනවා. සමහර අවස්ථාවලදී සමහර දේවල් අවශ්‍ය වෙනවා. හැබැයි ලබන සතියනේ ගේන්න යන්නේ. ලබන සතිය වෙනකොට ඒකේ අවශ්‍යතාවය නැති වෙලා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක් තුළම යම්කිසි ධර්මතාවයක් පවතිනවා. අපට තේරෙන්නේ නැති සංගවිච්ඡ කාරණාවක් පවතිනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගැනීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. හැම දෙයක් තුළම නිවැරදි දේ දකින්නට ඕනේ. මේ ලෝකේ කවුරුත් අපට ඉන්සා කරන්නේ නැහැ. කවුරුත් අපට පීඩා කරන්නේ නැහැ. අපට හතුරෝ කියලා විරුද්ධ කට්ටිය කියලා මේ ලෝකේ කවුරුත්ම නැහැ. හැමෝම අපට කරන්නේ යාපත. හැමෝම අපට උදව් කරනවා අපේ අඩුපාඩු හදාගෙන නිවන් දකින්න. හැමෝම උදව් කරනවා අපේ අඩුපාඩු මොහොතේ මොහොත තේරුම් ගන්න. ඇයි මේ ධර්මතාවය අපි දකින්නේ නැත්තේ? මෙන්න මේ කාරණාව අපට දකින්න පුළුවන් නම් මේ ධර්මතාවය තුළ අපට ජීවත් වෙන්න පුළුවන් නම් මේකේන දේශය අපට ප්‍රතිරූප දේශයක් නෙමෙයිද? සම්මා දිට්ඨිය ඇත්තාට ප්‍රතිරූප දේශය මේ වෙනකොටත් ලැබී ඇත. සම්මා දිට්ඨිය නැත්තාට ඔහුගේ ප්‍රතිරූප දේශය මේ වෙනකොටත් ඔහුට අයිමි වී ඇත. හේතුව හැම දෙයක්ම තමන් කෙලෙස් වලින් දකිනවනම් මිනිස්සු මට නිඳා කරනවා, මිනිස්සු මට විවේචනය කරනවා, හැම තැනම මිනිස්සු මාව විඩාවටපත් කරනවායි කියන මේ මිත්‍යාවෙන් දැක්කාම මේ මිත්‍යාව තුළින් අපගේ දේශය දැන් සම්පූර්ණයෙන්ම නුසුදුසු වෙලා නැද්ද? එතන ඉන්න බෑ, එතන ජීවත් වෙන්න බෑ, ඒ ඉන්න අයත් එක්ක ගනුදෙනු කරන්න බෑ. හේතුව ඒ අය මට වැරද්දක් කරනවා, අපහාස කරනවා, නිඳා කරනවා, අගෞරව කරනවා, ඒ මිනිස්සු මාව නැති කරන්න විනාශ කරන්න හදනවා, මගේ දේවල් උදර ගන්න, පැහැර ගන්න, අයිති කර ගන්න හදනවායි කියන මේ මිත්‍යා දෘෂ්ටිය නේද අපේ දේශයේ දැන් නුසුදුසු ප්‍රදේශයක් බවට පත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ගන්නෙ නෑ. ඒගොල්ලෝ මම අල්ලා ගන්න දේවල් වලින් මාව නිදාස් කරනවා. ඒගොල්ලෝ පැහැර ගන්නෑ. කවදරි මේවා අයිමි වෙනවා කියන ධර්මතාවය උගන්වනවා. මගේ දේවල් අයිති කරගන්නෑ. ඒගොල්ලෝ මගේ යුතුයකම් කරන්න ඒ වගකීම බාර ගන්නවා. අන්න මේ සම්මාවෙන් දකින්න පුළුවන් නම් මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් එයා ඉන්න ප්‍රදේශය දැන් එයාට සුදුසු වෙලා නේද? මේ ලෝකයේ හැමෝම ස්ථානවලින් වෙනස් වෙන්නේ. සේනාසනය පාසා ඇවිදින්නේ. විහාරස්ථානයෙන් විහාරස්ථානයට ඒගොල්ලෝ සංචාරය යන්නේ. ගෙවල් දොරවල් වලින් මිනිස්සු නෑගම් බලා යන්නේ. ගෙවල් වෙනස් කරන්නේ. ගම්මා නැතරලා යන්නේ. වෙන ඉඩම් අරගෙන ගෙවල් හදන්නේ. මෙන්න මේ කියන ප්‍රශ්නවල යථාර්ථය නොතේරිලා. මේ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන් නම් මේ කියන සම්මාව තමන් තුළ නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ කියන කිසිම කෙනෙකුට ප්‍රදේශයක් හොයන්න අවශ්‍ය නැහැ. ඉන්න තැනම ඒගොල්ලන්ට සුදුසු ප්‍රදේශයේ බවට පත් වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ කියන සම්මාව අපට ගොඩාක් අඩු තත්ත්වයන් පවතිනවා නම් අපිටත් එක තැන හින්න බෑ. ඇයි මිනිස්සෙක් අපි දැක්කත් අපි හිතනවා මේ මිනිස්සයා අපි දිහා බලන්නේ මොනවාරි අකටයුත්තක් කරන්න. දැන් ප්‍රදේශයේ නුසුදුසුයි. යම්කිසි කෙනෙක් යමක් කතා කරනකොට දැන් ඒක අපට ඇහෙනවා. හැබැයි සම්මා සෝතය අපි තුළ වැඩිලා නැහැ. ඒ හැයෙන හැම වචනයක් භාෂා දැන් අපට තරහා යන්නේ නැද්ද? ඒගොල්ලෝ ඇත්ත කතා කළාද? සාධාරණේ කතා කළාද? සුදුසු දේ කතා කළාද? අපි ඉන්නේ මිත්‍යාවෙන් නිසා අපට ඇහෙන්නේ මිත්‍යාවෙන්. අර උපමාවක් කියනවා රාකඩේ ඉස්සරහා වාඩි වෙලා මිනිස්සෙක් කිරි බොනවලු. වීදුරු බෝතලයක කිරි තිබුණාම සුදුම සුදු පාටට පේනවනේ. හැබැයි මේ මිනිස්සයා බොන්නේ එළකිරි. හොඳට රත් කරලා සීනි ටිකක් දාලා උණු කරගෙන බොන්න පුළුවන් මට්ටමන නිවාගත්ත මේ උණු කිරි බෝතලයක් තියාගෙන ඒ මිනිස්සයා රාකඩේ මිදුලේ ඒ දොරකඩේ බංකුවේ වාඩි වෙලා කිරි බොනවා. යන යන හැමෝම ඒ මිනිසුන්ට ප්‍රශංසා කරනවද නිඳා කරනවද? උදේ පාන්දර බලන මේ මනුස්සයා අට වෙනකොට තැබෑරුමට ඇවිල්ලා මේ බීබද්දා බොන ඇටි කියලා මිනිස්සු බයිනවා. මිනිස්සු කල්පනා කරන්නේ බෝතලෙන් භාගයක් විතර ඉවරයි. ඒත් ඒ මනුස්සයාගේ ඇස් රතු වෙලා නැහනේ. ඒ මනුස්සයාගේ මූණ විරූප වෙලා නැහනේ. ඒ මනුස්සයා වැනෙන්නේ නැහනේ. එහෙනම් මේ බොන දේ රා වෙන්න බෑ. මේක මත් වෙන එකක් වෙන්න බෑ. එහෙම මිනිස්සු හිතන්නේ නැහැ. එහෙම කල්පනාවක් නැහැ. එහෙනම් මිනිස්සු පොල් ගා යට තල් ගා යට වාඩි වෙලා කිරිබිව්වත් මිනිස්සු කියන්නේ මේ රා බොනවා කියන එක තමයි. ඇයි ඒවා ඒ ස්ථාන වලට අදාළ දේවල් නිසා අනිවාර්යයෙන් මිනිස්සු තීරණය කරනවා මේ මිනිස්සයා බීබද්දෙක් කියලා. ඒ වගේම තමයි එලකිරි කඩේකට ගිහිල්ලා ඒ එලකිරි තියෙනවා මුදෝප කිරි තියෙන ඔක්කොම කිරි කඩයක් ඒක. එතන වාඩි වෙලා මේ මිනිස්සයා බෝතලය පුරෝලා රාතියාගෙන බොනවා. මිනිස්සු ඔක්කොම කියන බලන්නකෝ මේ මිනිස්සු මොනතරම් උදේ පාන්දර ඇවිල්ලා එලකිරි බීලා ව්‍යායාම කරලා මොනතරම් මිනිස්සු ගුණයාපල් මේ බොන්නේ රහ. ඒත් මේ මිනිස්සු කියනවා ඒ මිනිස්සු කිරි බොනවයි කියලා. දැන් මේක නෙමෙයිද අපේ තියෙන මේ මිත්‍යාව? නිවැරදි දේ දකින්න අපට සාපේක්ෂ එකක් කල්පනා කරලා හිතලා ඒකට අනුව තීරණය ගන්නවා. එහෙම තීරණය ගන්න මානසිකත්වය ඇති සියලුම දෙනාට සුදුසු ප්‍රදේශයක් හොයන්න සිද්ධ වෙනවා. ඇයි ඒ ප්‍රදේශවල අඩුපාඩු? එහෙනම් මිනිස්සු අපට කතා කරන හැම වචනයක්ම අපට ඇෙනකොට ඒ සෑම වචනයක් තුළින්ම අපට දැනෙන දේ හිතෙන දේ නෙමෙයි ඇත්ත. ඒ සෑම දෙයක් තුළින්ම පවතින සත්‍යයක් තියෙනවා. ඒකට කියනවා සම්මා සෝතය කියලා. ඒක නිවනට ගැලපෙන විදිහට දකින්නට ඕනේ, සවන් දෙන්නට ඕනේ. මේ මිනිස්සු මේ කතා කරලා මට නිඳා කරනවා, අපහාස කරනවා. නිඳා කරන්නේ, අපහාස කරන්නේ මට නෙමෙයි, මගේ අඩුවට. එහෙනම් අඩුවටයි මේ කරන්නේ, මට නෙමෙයි. ඇයි මේක දැක්කේ නැත්තේ? මේක දකින්න අපි අපෝසත් වෙනකොට අසෝලාමට බැන්නාය, නිඳා කළාය, අපහාස කළාය කියලා තැන දාලා යන්නේ නැද්ද? පුළුවන් නම් ඒ කට්ටියට පාර දීලා යන්නේ ඇයි? ඒ කට්ටිය මට නිඳා කළා, බැන්න, අපහාස කළා. හැබැයි ඒ නිඳා අපහාස මට කළේ මගේ අඩුවට, මගේ අසත්පුරුෂභාවයට, මගේ දුර්වලකමට. මේක දැක්කේ නෑ. එහෙනම් මේ සම්මා සෝතය අපි තුල නැති තාක්කල් අපි තුල ප්‍රතිරූප දේශයක් නිර්මාණය වෙන්නේ නෑ. ජීවිත කාලෙම රෙදි පොට්ටනියක් අදාගෙන එක්කෝ නෑදාගම් ගානේ ඇවිදිනවා, එහෙම නැත්නම් සේනාසන ගානේ ඇවිදිනවා. ඇයි? අර නින්දාව අපාසය මගේ අඩුවට කරන්නේ. අඩුව හදනකම් මේ ලෝකේ කොහේ හිටියත් ඒකට ඉති නින්දාව ලැබෙනවනේ. එක භික්ෂුවක් හිටියා, කවදාවත් එයා ජාතරූප රකින්නේ නෑ, කවදාවත් එයා විකාල රකින්නේ නෑ. හැබැයි විකාල රැක්කාම නිවන් යනවද කියලා යාන ප්‍රශ්නෙට කාටවත් උත්තර නෑ. ඇයි? ගී කට්ටියට තුන් වෙලම කාලා නිවන් යන්න පුළුවන් නම්, රාත් වෙන්න පුළුවන් නම්, ඉතින් කෑම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා එයා වර්තමානයේ හොඳ ලස්සන තර්කවලින් මිනිස්සු මෙල්ල කරනවා. ඒ තර්ක හැයෙනකොට අපටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගී ගෙවල් වල පන්සිල් වලින් රාත් වෙන්න පුළුවන් නම් 227ක් රකින්න ඕනේද? ගී ගෙවල් වල තුන් වෙලක්ම කාලා රාත් වෙන්න පුළුවන් නම් 70 විකාල රකින්න ඕනේද? පන්සිල් රකින්න කට්ටියට අම්බ කරන්න සල්ලි එකතු කරන්න පුළුවන් නම් ඇත්තටම ජාතරූප රකින්න ඕනේද? දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ජාතරූප රැකලා නිවන් දකපු කෙනෙක් ඉන්නවද කියලා අහුවාම උත්තරේ ටික කල්පනා කරන්න වෙනවා. විකාල රැකලා නිවන් ගිය කෙනෙක් ඉන්නවද කියලා අහුවාමත් ඒකට උත්තරේ ටික හොයන්න වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ තුල නිර්වාණයක් තියෙනවා, නිවීමක් තියෙනවා. මොකද්ද මේ ජාතරූප වල මේ කියන විකාලය තුල තියෙන නිවීම කියලා බැලුවාම, දැන් අපි විකාලේ රකින් නැති වුනාම රා 30 අපට එළියට යන්න අවසරය ලැබෙනව නේද? රාත්‍රී කාලයේ පුරාවටම අපට ඇවිදින්න අවසරය ලැබෙනව නේද? ඇයි අපට යන වෙලාවක් නැහැ, එන වෙලාවක් නැහැ, එළිය වැටෙනකන් ඉතින් අපට වළඳන්න පුළුවන්නේ. දැන් මේ රාත්‍රි කාලයේ ගමන් ගියාම වැරදි වලට පෙළඹෙනවා, අඩුපාඩු හදාගන්න බැරි වෙනවා, අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙනවා, මිනිසුන්ගේ උගුල් වලට අවු වෙනවා, භික්ෂුභාවය නැති වෙනවා, උපසම්පදාව නැති වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් කල්පනා කරලා දාපු එකක් තමයි මේ විකාලය කියන එක. නිවන් යන්න මොකටද සල්ලි? හැබැයි ජීවත් වෙන්න ඕනේ සල්ලි. ඒ නිසා ගීහයට ඒක තානක් නැහැ. නිවන් යන්න ඕනේ සිව්පසය, පිණ්ඩපාතය, ගිලානපච්චය, බේසජ්ජය, සීවරය. මේකේන සේනාසනය කියන මේ සිව්පසය හම්බ වුණාට පස්සේ එයාට වෙන මොකවත් අඩු නැහැ නිවන් දකින්න. ඒ නිසා තමයි යාට ජාතරූප කියන සික්කාව දෙන්නේ. නිවන් යන කට්ටියට මේකෙන ජාතරූප අවශ්‍ය නැහැ කිව්වම දැන් මේ සිව්පසය 75 වෙන්නේ නැද්ද? 128 පස වෙන්නේ නැද්ද? ඇයි? මේ තුලින් මුතු වෙනම එකතු කරනවා, මණික් වෙනම එකතු කරනවා, රත්තරන් වෙනම, රිදි වෙනම. මේ විදියට එක එක ඒවා වෙන වෙනම පුරවන්න ගත්තාම දැන් මේගොල්ලොකම සිටුවරු වෙන්නේ නැද්ද? භික්ෂුවක් මේ විදියට අවුනාම අත්තරිම දේශනා කරන්නේ කොහමද? එහෙනම් අපේ සීලයට, පැවැත්මට, අපේ ශාසනයේ භික්ෂුභාවයට ලොකු කරදරයක්, අපගේ පැවැත්ම පිරිහීමට හේතුවක්. ඒ නිසා තමයි ජාතරූප දේශනා කරලා තියෙන්නේ. අපි ගොඩාක් කාරණාවල යථාර්ථය දකින්නේ නැහැ. අපට අවබෝධය නැහැ. මේ සම්මා සෝතය, සම්මා දිට්ඨිය අපට නැහැ. අපිට සාපේක්ෂව එකක් අදාගෙන අපි ඒක නඩත්තු කරනවා. එහෙනම් අපි මේ දකින හැම දෙයක් තුළම දෝෂයක් තියෙන නිසා තමයි අපිට මේ ප්‍රතිරූප දේශය දැන් නුසුදුසු ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි කිසිම කෙනෙක් මේ ලෝකේ මේ කියන ප්‍රතිරූප දේශය අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලයි පවතින්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව වඩනවා නම්, ඇසෙන් නිවීම විතරක් දකිනවා නම්, සම්මාවෙන් දකිනවා නම්, කණෙන් සම්මාවෙන් සවන් දෙනවා නම්, වචනෙන් සම්මාවෙන් කතා කරනවා නම්, ක්‍රියාවෙන් ඇසිරීමෙන් සම්මාවෙන් කටයුතු කරනවා නම්, සම්මාවෙන් සිතනවා නම්, ඒ කියන්නේ එයා ජීවත් වෙන ප්‍රදේශය දැන් ඒක ප්‍රතිරූප දේශයක්ම වෙලා නේද? එහෙනම් අද වර්තමාන ජීවිතයේ මිනිසුන්ට මේ ප්‍රශ්න ගැටළු හැම එකක්ම ඇති වෙලා තියෙන්නේ. ඒ මිනිසුන්ට ඒ කියන සෑම දෙයක් තුළම සුදුසු නැති භාවයක් දැනෙන්නේ. අපාසුතාවයක් විඩාවක් ඇති වෙලා තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හඩුව නිසා. නිවැරදි ලෙස දකින්න බෑ, නිවැරදි ලෙස අහන්න බෑ, නිවැරදි ලෙස ඉතන්න බෑ, නිවැරදි ලෙස ජීවත් වෙන්න බෑ, නිවැරදි ලෙස කතා කරන්න බෑ. මෙන්න මේ ප්‍රශ්න නිසා ඒගොල්ලෝ ඉන්න තැන ඒගොල්ලන්ට අපාය වෙලා. ඒගොල්ලොන්ගේ රස්සාව වැඩපොළ ඒගොල්ලන්ට සම්පූර්ණ ගිනි ගොඩක් වෙලා. ඇයි? අර මිනිස්සු නිඳා කරනවා, අපාස කරනවා. අපිට ටාකට් එකක් දීලා තිනා ඒකට වැඩට කරගෙන යන්න බෑ. උදේ ඉඳලා රෑ වෙනකම් මැරෙනවා, විවේකයක් නැහැ. මෙන්න මේ ප්‍රශ්න තුළින් අපි මේ හැම දෙයක්ම සුදුසු නැහැ කියන තීරණයට ආවා. මිසක් සම්මා දිට්ඨියෙන්, සම්මා සෝතයෙන්, කම්මන්තයෙන්, වායාමයෙන්, සතියෙන් මේක දකින්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපි ජීවත් වෙන ප්‍රතිරූප දේශය. මට එක උපාසක පින්වතේ කම්බ වුණා. ඒ උපාසක පින්වතාට තියෙන ප්‍රශ්නය තමයි පැය 13ක් විතර වැඩ කරන්න වෙලා. ඒ පැය 13ක සේවාව දෙන නිසා යා කියනවා රස්සාව සම්පූර්ණයෙන්ම අපාය වාගේ. ඇයි? වැඩ කරලා කරලා බැරි ගෑයිලා එයාට රස්සාව මතක් වෙනකොටත් කලකිරෙනවා. ඒ නිසා රස්සාවෙන් අස්වෙන්න තීරණය කරලා ඒ රස්සාව ගැලපෙන්නේ නැහැ කියන තීරණයට ඇවිල්ලා. ඒ උපාසක පින්වතාගේ මං ප්‍රශ්නයක් ඇහුවා. උපාසකේනි, දැන් මේ රස්සාව කරන කාලය තුල දැන් විඩාවක් දැනෙනවා, අවිවේකයක් දැනෙනවා, ගෙදර ආපු ගම වැටිලා නිදා ගන්නවා, ඊරිදා වගේ දවස්වලට නිවාඩු, හැබැයි එදාට කොහෙවත් යන්න සම්පූර්ණයෙන්ම නිින්ද විවේකයෙන්ම පසු වෙනවා. හේතුව ඇවිදින්න කැමති නැහැ, ගමන් යන්න කැමති නැහැ. හැබැයි උපාසකේනි, මේ රස්සාවට එන්න කලින් කළේ මොනවද? සාමාන්‍ය රස්සාවක්, උදේ පාට ගියා, මේ උදේ මේ 8ට ගියා, අවස පාට ආවා. බොහොම සන්තෝසයි. ඒ දවස්වල මත්තන් එම ටිකක් බිව්වා තමයි. සිගරට් එම ඒ කාලේ ටිකක් බිව්වා තමයි. අනවශ්‍ය ගමන් ඒ කාලේ නැති සෙනසුරාදේ ඉඳාම දාම ඇවිදින්න යනවනේ, රැටත් ඇවිදින්න යනවා. දැන් බලන්නකෝ උපාසකේනි, දැන් මේ රස්සාව නිසා ඒකේන ඔක්කොම නැවතිලානේ. දැන් සිගරට් බීලා කොච්චර කල්ද? අනේ අපේ හාමින බීපු කාලය මතකනේ. ඒ රස්සාව කරන්න තියෙන්නේ වායු සමීකරණය කරපු කාර්යාලවලනේ. ඒ නිසා ඒවා තානම් කරලා අමතක වෙලා. මත්පැන් බීපු කාලයක් Tamange මතකේ නැති තරම්. කිසිම අනවශ්‍ය ගමනක් ගිහිල්ලා නැහැ, අවශ්‍ය ගමන් ගිහිල්ලත් නැහැ. එනම් දැන් මේ කාර්ය බහුලතාවය තුළින් තමන්ගේ මිනිසත් භවයේ අවුරුදු 10ක් 15ක් තිස්සේ අදා ගන්න බැරි වෙච්ච සෑම හඩුවක්ම හැදිලා නේද? අම්මා තාත්තා බැන්නේ නැද්ද පුතේ බොණ්ඩේපා කියලා? භාර්යාව කිව්වේ නැද්ද බොණ්ඩේපා කියලා? දරුවෝ ලං වෙලා කිව්වේ නැද්ද තාත්තා ළඟ හරක්කු ගඳයි කියලා? ඒ තදාගත්තේ නැහනේ අඩුව. හැබැයි මේ රස්සාවට පුළුවන් වුණා ඒ අඩුව හදාගන්න. ඇයි? මේ සම්මා කම්මන්තය, සම්මා සතිය, සම්මා දිට්ඨිය දැක්කේ නැත්තේ. එහෙනම් මේ දුම්වැටි පානය කරන එක කවදාවත් නැවතුවේ නෑ, ඔරෙන් හරි බොනවා. හැබැයි දැන් උදේ ඉඳලා රෑ වෙනකම් මේකින ප්‍රශ්නත් එක අරක මතක් කරන්නවත් බෑ නේද? දැන් බලන්නකො අම්මා තාත්තටවත් කරන්න බැරි එකක් මේ රස්සාව කරලානේ. අපේ ජීවිතේ කවදාවත් නිවැරදි කරගන්න බැරි වෙච්ච අඩුපාඩු අනේකයක් දැන් මේක තුළ නිවැරදි වෙලානේ. එහෙනම් අනන්ත අප්‍රමාණ යහපත් දේවල් මේ රස්සාවෙන් අපට ලැබිලා. හැබැයි ඒක දැක්කේ නෑ, අර අවිවේකයේ කින එක විතරයි දැක්කේ. එහෙනම් අපේ ජීවිතවල අපිට මේ මූණ දීලා තියෙන සියලුම ප්‍රශ්න ගැටලු තුළ යහපතක් තියෙනවා. අපට ඒක තුළින් කුසලයක් පරිසම් දෙනවා, අපිව නිවැරදි වීමක් වෙනවා, අපේ හඩුපාඩු හැදෙනවා. හැබැයි ඒකින සම්මාව කවදාවත් අපි දැක්කේ නැහැ. ඒකින සම්මාවේ තියෙන ඒ යහපත් දේ කවදාවත් අපි ඉතුවේ නැහැ. අපි හිතන්නේම අපට තියෙන වාසිය එම නැත්තම් පංචකාම පැත්ත විතරයි. ඒ නිසා අද ගොඩාක් අයගේ ප්‍රතිරූප දේශ ඒ හැට නුසුදුසු ප්‍රදේශ බවට පත් වෙලා. අපේ ජීවිතයත් අපි ජීවත් වෙන ඒ මානසිකත්වය තුල දැන් හදාපට සේනාසනෙන් යන්න වෙලා තියෙනවා නම් අපි සමහර වෙලාවට අපි චෝදනාවක් අසින් ඉදිරිපත් කරනවා. මොකද්ද? වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ළඟ ಗುಣ නැහැ. එහෙම නැත්නම් බාල භික්ෂුන් වහන්සේලා ළඟ ගුණ නැහැ, සංවර භාවයක් නැහැ. ඒ නිසා මම මෙතනින් යනවා. හොඳයි, ඒ තීරණය වරදක් නැහැ. එහෙම ගියාට අපිට අමනාපයකුත් නැහැ. හැබැයි බාලයගේ අඩුපාඩුනේ, ඒගොල්ලෝ සංවර නැහැනේ. දැන් ඒගොල්ලෝ සංවර වුණොත් Taman rahat වෙනවද? දැන් ඒගොල්ලෝ විනයානුකූලව ඒගොල්ලෝ උපසම්පදා සීලය හරියට රැක්කනම් දැන් Taman සෝවාන් සකෘදාගාමි වෙනවද? නැහැ නේද? එතකොට ඒගොල්ලෝ සීල් රැක්කත් ප්‍රශ්නයක් නැහැනේ. නොරැක්කත් ප්‍රශ්නයක් නැහැනේ. ඒගොල්ලන්ගේ හඩුව නිසා Taman යනවායි කියලා කියන්නේ ඒ කට්ටිය අඩුපාඩුත් එක්ක හරි මෙතන රැඳෙනවා. එහෙනම් ඒගොල්ලන්ට වඩා සිල්වන්ත Tamanට මෙතන රැඳෙන්න බෑ කියන්නේ ඒගොල්ලන්ට වඩා මානසිකත්වයෙන් Taman දුර්වල නැද්ද? දැන් මේ අඩුව Tamanට තේරිලා නැහනේ. ඒ හැයිට නිিন্দা අපාස කරන ඒ විශාල අවබෝධයක් තියෙන භික්ෂුට මේක වැටහිලා නැහනේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. මේ වගේ අඩුපාඩු තියෙනවා. සමහර අය තමන්ගේ රස්සාවෙන් අස්වෙන්න හදනවා. එක මොහොතක් කල්පනා කරන්නේ මම රස්සාවෙන් අස්වෙන්න හදනවා. දැන් මේ තනතුරටම තවත් කළමනාකරුවෙක් එනවනේ. මේ තනතුරටම තවත් මේ විධායක නිලධාරියෙක් එනවනේ. දැන් ඒ විධායක නිලධාරියට මේ කොරොත්තු දෙන්නේ කොහමද? ඒ කළමනාකරුවට මේ කොරොත්තු දෙන්නේ කොහමද? ඒ කියන්නේ මට වඩා හොරොත්තු දෙන මිනිස්සු ලෝකේ ඉන්නවා නම් ඇයි මට ඒ කොරොත්තු දෙන්නේ නැත්තේ? මේක කල්පනා වුන්නේ නැහැ නේද? අනිත් අයට මේක ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ අවිවේකයේ තුලත් විවේකයෙන් ඉන්න පුළුවන් නම් ඒගොල්ලෝ දන්න මොනවද එකක් මම දන්නේ නැහැ නේද? ඒ අය තුල තියෙන දක්ෂකම් මන් තුල නැහැ නේද? ඇයි මේ දේවල් තේරුම් ගන්න නැත්තේ? මේ තරම් අඩුපාඩු තියෙන කට්ටියට දරාගෙන මෙතන ඉන්න පුළුවන් නම් අඩුපාඩු නැති කට්ටියට ඊට වඩා හොඳට මෙතන ඉන්න පුළුවන් වෙන්න එපාය. දුර්වලකම් තියෙන හැයට ඒ හැම චරිතයක්ම ඔරොත්තු දෙනවා නම් ඊට වඩා අවබෝධය තියෙන අපට ඊට වඩා හොරොත්තු දෙන්න ඕනේ නේද? එහෙනම් අපි මේ රස්සාවෙන් අස්වෙන්නේ අපට මේක අවිවේකයි. එහෙනම් ඒ රස්සාව ජීවිත කාලෙම එතන තනතුර ඉස්සෙනවද? දවස් දෙකක් යනකොට පොරපාඩු පිරෙනව නේද? මේ වෙනකොටත් අපි අස්වෙන්න කලින් කෙනෙක් ඇවිල්ලා ඒ තනතුරට පුහුණුව ලබලා අපෙන් පස්සේ ඒ ආසනේ ඉඳගෙන වැඩ කරන්න මානසිකත්වය අදාගෙන නේද? ඒ උත්තමයාට තියෙන ඒ දක්ෂකම් මොකවත් Tamanට නැහැ. Taman ඒ කියන පුතුජනයාට වඩා පුතුජනයි, ඒ කියන කෙනාට වඩා දුර්වලයි, ඒ කියන කෙනාට වඩා මානසිකත්වයෙන් Taman ගොඩාක් අඩු අවබෝධයකින් ඉන්නේ. ඇයි මේ ටික තේරුම් ගන්න නැත්තේ? එහෙනම් අපේ ජීවිතවල අපි මේ හැම දෙයක්ම දකින්නේ මිත්‍යාවෙන්. ඒ නිසා ඒ සුදුසු ප්‍රදේශය නුසුදුසු ප්‍රදේශ බවට පත් වෙලා ඇයෙන හැම දෙයක් තුළින්ම ඒ නිවැරදි දේ සවන් දෙන්නේ නැහැ. වැරදි දේ සවන් දීලා ඒ හැම සවන් දීපු වචනයක් පාසා ඒ සුදුසු ප්‍රදේශය නුසුදුසු ප්‍රදේශේ බවට පත් වෙලා අනිත් අයගේ චර්යාව, අනිත් අයගේ ජීවන රටා, අනිත් අයගේ ඒ පිළිවෙල තියා දැක්කාම අනේ කිසිම පිළිවෙලක් නැහැ. චරිතය වැරදි, ඒකත් එක චරිතය මේ නිර්මල නැහැ. ඒ අය ජීවත් වෙන ඒ රටාව මට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්න හැම එකක්ම මගේ කරගෙන මම මේ ප්‍රදේශයෙන් පලා යන්නේ නැද්ද? ගෙවල් දොරවල් දාලා යන්නේ නැද්ද? සහෝදර සංගය දාලා යන්නේ නැද්ද? සාසනයෙන් අපි මානකම අත්හැරලා යන්නේ නැද්ද? හැමතැනම අපි තීරණේ හරන් තින්නේ ඒ අයට සාපේක්ෂව මිසක් Tamanට සාපේක්ෂව නෙමෙයි. එක උපාසක කෙනෙක් අම්බ වුණා. එයා ඒ කාලේ මාන වෙලා එයා උපසම්පදා වෙච්ච භික්ෂුවක්ලු. මං ඇහුවා, ඇයි දැන් සිවුරු හැරලා ගියේ? ස්වාමීනි, සිවුරු හැරලා ගියේ වෙන මොකවත් නෙමෙයි. කාරණාවේ ඉන්න වැඩිහිටියේ ස්වාමින් වහන්සේලා කවුරු සිල් රකින්නේ? ලොකු හාමුදුරුවෝ ළඟ සීලයක් නැහැ, ඉන්න කට්ටියගේ සීලයක් නැහැ. එතන හිඳලා බෑ නිසා මං එතනින් අත්හැරලා ගියා. මං ඒව දැන් කසාද බැන්දද? ඔව්, දැන් කසාද බැන්දලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවනේ. මං ඇහුවා, එදා ඒ මාන වෙලා උපසම්පදාවේ ඉන්නකොට කසාද බැන්දද කියලා. නැහනේ හාමුදුරනේ, ඒක කරන්න බෑනේ, පරාජිකානේ. ඒ කාලේ අම්බ කරලා මුදල් එකතු කළාද? නැහනේ ස්වාමිනි. ඒ කාලේ ඒ වගේ ලෞකික දේවල් වලට ඇලුනද බැඳුනද? නැහනේ ස්වාමිනි. දැන් ඒකේන මානසිකත්වය දැන් තියනවද? නෑනේ, ඒකේ ඔක්කොම වෙලානේ. එහෙනම් එදා ඒ දුස්සීල අයත් එක්ක හිටියත් යම්කිසි සීලයක් රැකුණා. පරාජිකවුන් නෑ, ලෞකිකත්වයට ගියේ නෑ, බැඳීම් වලට ගියේ නෑ, රස්සාවල් කරන්න ගියේ නෑ, අම්බ කරන්න ගියේ නෑ. හැබැයි අද එතන දුස්සීලියොත් එක්ක ඉන්න බෑ කියලා ඇවිල්ලා ඊට වඩා දුස්සීල වෙලා නැද්ද? අද කාන්තාවක් එක්ක දරුවෙක් එක්ක මේ ලෞකික ජීවිතයේ සසරට යනව නම් පැවත්මට යනව නම් මීට වඩා අර ජීවිතය හොඳ නැද්ද? සිල් ටිකක් අඩු තමයි හැවද්දසලා ඒක පිරිසිදු කරගන්න පුළුවන්. මාර්ගයේ වඩනකොට ඒක හරියනවා. මාර්ගඵල ලැබෙනකොට මේවා හැම දෙයක්ම නිර්වෘල් වෙනවා, නිවැරදි වෙනවා. ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? මොනතරම් අඩුපාඩු තිබුණත් ඊට වඩා පාත්තක් නැද්ද? අඩුපාඩු තියෙන තැන් නැද්ද? ඊට සාපේක්ෂව මෙතන වටිනාකමක් අපි දකින්න ඕනේ නේද? ඇයි පුන්නහාඳුරන්ගේ චරිත අපි මෙනෙහි කරන්නේ නැත්තේ? ගැව්වේ නෑනේ. එහෙනම් බෑන් එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වටිනවයි. අර ගුටි වලට සාපේක්ෂව මේක වටිනවා. ගැව්වොත් කමන්නේ අතපය කැඩුවේ නෑනේ. ඒකට සාපේක්ෂව ගුටි මොනතරම් වටිනවද? එතනත් යා හොඳක් තමයි දකින්නේ. අතපය කැඩුවොත් කමක් නෑ, මැරුවේ නෑනේ. ඒ මරණයට සාපේක්ෂව අතපය කඩන එක මොනතරම් ශ්‍රේෂ්ඨද? මේක ආයේ අයි වෙනවනේ. ඇටකටු ආවෙනවනේ. මාස 6කට පස්සේ ඇවිදින්න පුළුවන්නේ. මරණයට වඩා ඇටකටු කඩන එක මොනතරම් ශ්‍රේෂ්ඨද? එතනත් හොඳක් තමයි දකින්නේ. එහෙනම් අනිත් අයට වැඩ කරන්න පුළුවන් නම්, ඒ හැයට වැඩ කරන්න මානසිකත්වයේ තියෙනවා නම්, ඇයි ඒ මානසිකත්වය මට නැත්තේ? තමන් වැඩ කරන වැඩපොලේ තමන්ට වඩා පල්ලෙයා සේවකයෝ ඉන්නවා නම්, ඒ සේවකයන්ට මීට වඩා රාජකාරි වැඩි නම්, කාර්යබහුලතාවයේ තියෙනවා නම්, මානසික විඩා වැඩි නම්, ඒ කට්ටියට එච්චර හොරොත්තු දෙනවා නම්, වැඩ බලන මට විතරක් මේ පුංචි ඒ වගකීම තුල මට විතරක් මේක හොරොත්තු දෙන්නේ නැහැ කියලා කියන්නේ අර පල්ලෙයා ඉන්න සේවකයන්ට වඩා මං දුර්වල නැද්ද? ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? එහෙනම් උපාසක කට්ටිය ඇවිල්ලා පරිවාස කාලේ ඉන්න ඒගොල්ලෝ සේනාසනේ දාලා යන්නේ. ඇයි පරිවාස කාලේ ඉන්නපාය? දෙන දේ කාලා වෙන දේ බලාගෙන හැම පීඩණයකටම මූණ දීගෙන වැසිකිලි කැසිකිලි හොදාගෙන අතුපතු ගාගෙන හැම දිනාම කියන දේවල් හාගෙන රැත්තඩ උදෙත්තඩ දවලුත්තඩ වත්පිළිවෙත් කරගෙන ඒ උපාසකයාට සේනාසනේ ඉන්න පුළුවන් නම් හැමදේම බලාගෙන ඉවසගෙන ඉන්න පුළුවන් නම් උපසම්පදා භික්ෂුවට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ අයගේ දුර්වලකම් වලට මෙයා පලා යනවා නම් අනිත් අයගේ අඩුපාඩු දුර්වලකම් වලට මෙයා කෑ ගන්නවා නම් උද්ඝෝෂණය කරනවා නම් ඒගොල්ලොන්ට විරුද්ධ වෙනවා නම් බැන ගන්නවා නම් ස්ථානයෙන් යන්න තීරණය කරනවා නම් අර පරිවාස කාලින උපාසකයා මොනතරම් ශ්‍රේෂ්ඨද? උපසම්පදා වෙච්ච මානකමෙන් පරණ වෙච්ච මේ උත්තමයාට නෑනේ අර ගීයට තියෙන ಗುಣධර්ම. එයාට හැමදේම ඌලගෙන ඉන්න පුළුවන්. මේ තරම් ಗುಣ වඩන කෙනාට කිසිම දෙයක් ඌලගෙන ඉන්න බෑනේ. පරිවාසිකින්න උපාසකයා අර උපසම්පදාවේ සීමාවටත් එයාට ಗುಣ වලින් ගිහිල්ලා නේද? අන්න අපේ දුර්වලකම් මේ සම්මා කම්මන්තේ, මේ සම්මා වායාමයේ, මේ සම්මා දිට්ඨිය, මේ සම්මා සතිය නැත්තම් හැම දෙයක් හැම ප්‍රදේශයක්ම අපට අපායක් තමයි. කිසිම ප්‍රදේශයක් අපට සුදුසු නැහැ කියලා අපට හිතෙනවා. ඇයි ගෙදර ආවම දරුවන්ගේ කරදර ප්‍රශ්න සුදුසු නැහැ. වැඩපොළට ගියාම රාජකාරි වගකීම් ප්‍රශ්න එතන සුදුසු නැහැ. සේනාසනයට ගියාම වත්පිළිවෙත් කියලා වරලා එතන තියෙන සේකියා ටිකයි විනය ටිකයි බැලුවාම එතන සුදුසුත් නැහැ. දැන් ඉන්න කොහෙවත් තැනක් නැහනේ. එහෙනම් මොකද්ද මේ හැම ප්‍රශ්නෙටම හේතුව? ඉන්න තැන්වල ඒ අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් නිවැරදි දේ දකින්නේ හැම තැනින්ම අපට යාපතක් වෙනවා. ඒ යාපත දකින්න ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් විතරයි මේ ලෝකේ පතිරූප දේශේ නිර්මාණය වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ නැති එකේ අඩුව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලෝකයේ දකින්න නැති එකේ අඩුව මෙන්න මේ අඩුව නිසා අපි ජීවත් වෙන පතිරූප දේශය අද අපට සුදුසු නැති දේශයක් බවට පත් වෙලා. එහෙනම් අපි අද ජීවිතේ අපේ සුදුසු ප්‍රදේශය නැති කරගෙන ඉන්නවා නම් සුදුසු ප්‍රදේශයක් හොයමින් සිටිනවා නම් අන්න මේ කියන සෑම මානසිකත්වෙම අද මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට ඕනේ. මේ සම්මාව තුළින් අපි ඉන්න ජීවිතේම පතිරූප දේශයක් සුදුසු ප්‍රදේශයක් සුදුසු ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. අපේ රස්සාවම නුසුදුසු රස්සාවම සුදුසු රස්සාව කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන සමාජයේම අපිට ජීවත් වෙන්න සුදුසු සමාජය බවට පත් කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන දේශේම අපිට සුදුසු දේශේ බවට පත් කර ගන්නට ඕනේ. අද අපි ජීවත් වෙන යාළුවෝ මිත්‍රෝ ඉන්නෝ නම් අසුරු කරන සංගයා ඉන්නවා නම් ඒ අය නුසුදුසුයි කියලා අපි ඈත් වෙන්න උත්සාහ කරනවා. උදකලා බලාපොරොත්තු වෙනවා මේ සම්මාවෙන් දකින්න පුළුවන් නම් ඒ අය එලා දකින්නේ අපි අඩුපාඩු එලා දකින හැම අඩුවක්ම මං හදනවායි කිව්වාම දැන් ඒ අයගෙන් අපට යාපතක් නෙමෙයිද වෙන්නේ. හැමෝම මට නිඳා කරනවා. නිඳා කරන්නේ මට නෙමෙයි මගේ අඩුවලට. හැම නිඳාවක් තුලින් මේගොල්ලෝ පෙන්නන අඩුපාඩු හදා ගන්නවායි කිව්වම හැම නිඳාවක්ම දැන් මට යාපතක් නේද? ඒ අය විවේචනය කරනවා. ඒ නිසා ඒ අයට ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, එයාගෙන් යන්න හිතෙනවා. හැම විවේචනයක් තුලින්ම ඒගොල්ලෝ කරන්නේ මට නෙමෙයි මගේ අඩුපාඩු දුර්වලකම් වලට මන් තුල තියෙන අසත්පුරුෂභාවයටයි විවේචනය කරන්නේ. හැම විවේචනයකටම හේතු වෙච්ච අසත්පුරුෂ අඩුපාඩු ටික මං හදාගත්තාම දැන් මේ විවේචන හැම එකක්ම මට යහපතක් වෙලා නැද්ද? ආශිර්වාදයක් වෙලා නැද්ද? කමඨාණක් වෙලා නැද්ද? මම ගොඩාක් ගුණයාපත් කෙනෙක් බවට පත් වෙන්න උදව්වක් වෙලා නැද්ද? අන්න පතිරූප දේශේ නිර්මාණය කළා, සම්මා සෝතේ නිර්මාණය කළා, සම්මා දිට්ඨියේ නිර්මාණය කළා, සම්මා කම්මන්තයෙන් සම්මා සතියේ නිර්මාණය කළා. එහෙනම් අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ ප්‍රශ්න තියෙනවා, මේ වගේ අඩුපාඩු ගැටලු තියෙනවා. මොකද්ද මේකට හේතුව? ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට වඩන්නේ නැහැ. මේ හැම දෙයක් තුළින්ම අපට යාපත සිදුවෙමින් පවතිනවා. ඒ යාපත දකින්නේ අයාපත දකින්නවා. හැම දෙයකම අන්ත දෙකක් තියෙනවා නේද? ඇයි අපි දවල් කියලා කියන්නේ? රෑ දවල් වලට යට වෙච්ච නිසා. දැන් එයා පැත්තට ගියාම රාත්‍රියනේ. එහෙනම් හැම දෙයක් තුළම අන්ත දෙකක් තියෙනවා. කන්ද තිබුණොත් පල්ලමක් අනිවාර්යෙන් තියෙනවා. සැපත් තිබුණොත් දුකක් තියෙනවා. ලාභයක් තිබුණොත් අනිවාර්යෙන් අලාභයක් තියෙනවා. නින්දාවක් තියෙනවා නම් ප්‍රශංසාවක් තියෙනවා. හැම තැනම තියෙන හටලෝ දාම අපි දකින්නට ඕනේ මේකේ නිවීමේ පැත්ත, යහපත් පැත්ත දකින්නට ඕනේ. අපි පුරුදු වෙලා තියෙන හයාපත් පැත්ත දකින්න. අපි අසුරු කරන මිනිස්සු දුස්සීල නම් ඒ දුස්සීල භාවයට අපි නිඳා කරනවා. ඒ දුස්සීල භාවයන් දකින්නකොට මම කැළඹෙනවා, තාම මං ගැටෙනවා. ඇයි මේ අඩුව හදාගන්නේ නැත්තේ? ලෝකේ මිනිස්සු සිල්වත් වුණාට මම රාහත් වෙනවද? මිනිස්සු මේ ලෝකේ යහපත් වුණාට මම නිවන් දකින්නවද? නෑ නේද? එහෙනම් මිනිසුන්ගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න වෙන්න බෑ. ඇයි මේ දුර්වලකම් අපි තේරුම් ගන්න නැත්තේ? ඒ නිසාම මිනිසුත් එක්ක අපිට ඉන්න බෑ, සමාජයක ඉන්න බෑ, රටක ජාතියක ඉන්න බෑ, ගෙවල් වල ඉන්න බෑ, රස්සා වෙන්න බෑ. ඇයි අපගේ ඉරල නිලධාරි අපට හරියට පීඩා කරනවා? හැබැයි පීඩාවට ඔරොත්තු දෙන මානසිකත්වය මං අදලා නෑ. ඒක කවදාවත් අපි හිතන්නේ නෑ. ඇත්තටම ඉයල නිලධාරින් අපට පීඩා කරනව නෙමෙයි, ඒ දෙන පීඩාව ඌලගන්න ඉවස ගන්න මගේ මානසිකත්වය හැදිලා නැහැ. ඒ දක්ෂකම් මං වඩල නැහැ. මේ අඩුව මගේ නේද? ඇයි මේ අඩුව නිවැරදි කරගන්න නැත්තේ? මට මේ ලෝකේ සාගරේ වාගේ පීඩන දරන්න පුළුවන් නම්, වගකින් ඕන තරම් දරන්න පුළුවන් නම්, අවිවේකයේ කැමැත්තෙන් විඳින්න පුළුවන් නම්, දැන් මේ ඉයලින් එන ප්‍රශ්න, පීඩන, තාඩන, ඒ නිന്ദා අපකීර්ති එකක් ප්‍රශ්න වෙන්න බෑ නේද? ඇයි ඒ හැම දෙයක්ම යාගේ ප්‍රීතිය? ඒ හැම දෙයක් තුළින්ම යා ලබන්නේ සතුට. එහෙනම් අපේ දුර්වලකම් අපි දකින්නේ අනුන්ගේ දුර්වලකම් වලට නිඳා අපාස කරන එක පුරුදු කරනවා. ඒ කියන්නේ අපි මේ යන්නේ අනාර්ය මාර්ගය තුළ. අද මේ ලෝකයේ හැම කෙනාටම ගෙවල් වල ඉන්න බැරි, සමාජයක ඉන්න බැරි, සේනාසනයක ඉන්න බැරි. මොකද්ද හේතුව කිව්වම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන හඩුව, මේ හැම දෙයක් තුළම යාපත දකින්නේ නැති නිසා ඒගොල්ලන්ට ඒ පරිසරය කලකිරෙනවා. හැම දෙයක් තුළින්ම යහපත් දේ ඒගොල්ලන්ට හිතන්න බැරි නිසා ඒගොල්ලෝ ඒ පරිසරයෙන් ඈත් වෙනවා, පලා යනවා, දික්කසාද කරනවා, සිවුරු හැරලා යනවා, නිකන් ඉන්න මිනිසුත් එක්ක ගැටෙනවා, නඩු කියනවා, තරහා වෙනවා, අමනාප වෙනවා, පලි ගන්නවා, ගා ගන්නවා, දබරේට මානසිකත්වය ඇති කරගන්නවා. මොකද්ද මේකට හේතුව? සම්මා දිට්ඨිය, සම්මා සෝතය, කම්මන්තේ වායාමය, සම්මා ජීවය, සම්මා සතිය කියන මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගවල තියෙන අඩුපාඩු නෙමෙයිද? අපේ ජීවිතවල දැන්වත් අපි මේ ඉන්න තැන මේ කියන ප්‍රතිරූප දේශේ නිර්මාණය කරගනිමු. අපේ ජීවිතවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ ප්‍රතිරූප දේශය අත්දැකීමෙන් ලබමු. අපි මේ ජීවත් වෙන පරිසරයේම සුදුසු ප්‍රදේශයක් වෙනවා. මේ මොහොතේ ඉඳලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපිට මේ පරිසරය ස්පර්ශ කරන්න පුළුවන් නම්, සමාජයේ හැම දෙයක්ම දකින්න පුළුවන් නම්, හැම තැනම කෑ ගන්නවා, හැම තැනම සද්ද, මෙතන විවේකේ නැහැ, භාවනා වැඩෙන්නේ නැහැ. ඒ හැම තැනම කෑ ගන්න එක තිබුණට, ඒ ප්‍රශ්න තිබුණට, සද්ද තිබුණට, ඒකට ඔරොත්තු දෙන මානසිකත්වේ නැති නිසා නේද දැන් ප්‍රශ්නයක් උනේ? ඇයි මේ අඩුව දකින්නේ නැත්තේ? මිනිස්සු කෑ ගන්නවා, සින්දු දානවා, සංගීත භාණ්ඩ වාදනය කරන, උදේ ඉඳලාම ඕගන් එකක් දාගෙන රෑ වෙනකන් ගගා ඉන්නවා, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ shabdයට ඔරොත්තු දෙන මානසිකත්වය අදලා නැහැ. ඒ හඩුව විතරයි අපි අදන්න ඕනේ. ඒ හඩුව හදලා නම් shabd වලට දැන් ඔරොත්තු දෙනවා නම් දැන් වටේම මිනිස්සු කෑ ගැව්වට ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් පොඩි ළමයි කෑ ගන්නවා මෙතන සුදුසු නැහැ, මිනිසුන්ගේ කරදර අපට මෙතන භාවනාවට උචිත නැහැ කියලා අපි තීරණය කරන්නේ ඒ මිනිසුන්ට සාපේක්ෂව. හැබැයි එතන ඇත්තටම වෙලා තියෙන්නේ ඒ shabd වලට ඔරොත්තු දෙන සිත හැදිලා නැහැ. ඒ කලබලකාරීත්වය තුළ නිවෙන්න අපි දක්ෂ නැහැ. අපේ අඩුව අපි දකින්නේ නැහැ. අනුන්ගේ අඩුවට අපි නිකම් බොරුවට බුරනවා. මෙන්න මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගවල තියෙන අඩුපාඩු, ඒ වැරදි ලෙස මේ ලෝකයේ දකින නිසා, ඒ මිත්‍යා නිසා, මිත්‍යා ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා, අනාර්ය අෂ්ටාංගික මාර්ගය නිසා තමයි මේ ලෝකයේ හැම තැනම අපට නුසුදුසු ප්‍රදේශයක් වශයෙන් පවතින්නේ, පේන්නේ, දැනෙන්නේ, සිතෙන්නේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව වඩනවා නම්, නිවැරදිව පුරුදු පුහුණු කරනවා නම් මේ ලෝකේ අපි හැමදාම ජීවත් වෙන්නේ, හැම මොහොතක් ගානේ ජීවත් වෙන්නේ අපි කැමැතිම ප්‍රතිරූප දේශයක නේද, සුදුසු ප්‍රදේශයක නේද? ස්වාමීන් වහන්සේලා සමහර කට්ටිය ඉන්නවා හරියට තර්ක කරනවා, හරියට වාද කරනවා, නිතර මේගොල්ලෝ ධර්ම සාකච්ඡාවයි කියලා මරා ගන්න තරම් එක්කෙනාට එක්කෙනා බැන ගන්නවා. කවුද මෙතනින් ධර්මයෙන් ජගතා, කවුද ධර්මයෙන් උගතා, කවුද මෙතනින් ධර්මයේ වැඩිපුර දන්නේ කියලා හැමදාම අවස 6 වෙනකොට මිනිස්සු තර්ක කරලා උගුර පැලෙන්න කෑ ගන්නවා. අනේ මේ වගේ උම්මත්තක අපට ඉන්න බෑ කියලා දමල ගාලා ගියාම මේ වගේ ප්‍රශ්න ලෝකෙ හැමතැනම නැද්ද? එහෙනම් දක්ෂයා කවදාවත් එතනට ගිහලා ඒගොල්ලොත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ කට්ටියද ගිලම්පස හදනවා, ඒ කට්ටියට උපස්ථාන කරනවා, ඒ කට්ටියගේ තර්ක දියා බලාගෙන නිස්සබ්දව බලාගෙන වාඩි වෙලා ඉන්නවා. කාලයක් යනකොට අර කට්ටියට තේරෙනවා අපි මේ තරම් උඩපැනපැන කෑ ගන්නවා, දන්න දෙයක්වත් නැහැ, නොදන්න දෙය දන්නේත් නැහැ අපි. හැබැයි මේ තරම් අපි කෑ ගැව්වට බලන්නකෝ මොකවත් දන්නේ නැහැ. එයා කොච්චර සාන්ත දාන්තද, මොනතරම් විවේකද, එයා මොනතරම් තැම්පත්ද බලන්න. මේ තරම් ධර්ම ඥානිය තියෙන, මේ තරම් ත්‍රිපිටකයේ කටපාඩම් වෙච්ච අපට එයා තුල තියෙන සංවර භාවය නැහනේ, තැම්පත් භාවය නැහනේ, එයා ජීවත් වෙන මේ මානසිකත්වය අපට නැහනේ. එහෙනම් මෙච්චර ධර්මයේ දැනගත්තට මොකවත් දන්නේ නැති එයා තුල තියෙන ගුණවත් නැත්තම් මොකටද අපි තර්ක කරන්නේ? දැන් බලන්න ඒ තර්කය අතුරුදාන් වුණා. එහෙනම් අපි සම්සුන්ව ජීවත් වෙන එක පවා තවත් කෙනෙකුට කමඨාණක් වෙනවා, අපේ විවේකය තවත් කෙනෙකුට හැදෙන්න හේතුවක් වෙනවා. අපි ජීවත් වෙන මානසිකත්වය, අපි ජීවත් වෙන පරිසරය, අපි ජීවත් වෙන රටාව තවත් කෙනෙකුට ඇදෙන්න පණිවිඩයක් වෙනවා, උපමාවක්, උදාහරණයක් වෙනවා. එහෙනම් මේ විදිහට අපි අපේ පරිසරය හදනකොට, අපි සුදුසු ප්‍රදේශයක ජීවත් වෙනකොට අනිත් අයට සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න පරිසරය හිබේ හැදෙනවා. අම්මා කෙනෙක් ඉන්නවා, එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිහිටි දරුවාට හරි ආදරේ, ඒතු එයා ගුණයාපත්, එයා ගොඩාක් භාවනා යෝගී. පොඩි එක්කෙනා නිතරම බීගත්ත ගම හරි අඩුපාඩු. පොඩි එක්කෙනා දැක්කාම නින්දා සාගතවලට අසත්පුරුෂ වචන වලින් තමයි සංග්‍රහ කරන්නේ. නිතරම බැනලා අපහාස කරනවා. එක පාර්ටම ලොකු පුතා එනකොට අර වචන ටික නවත්තන. ඇයි මේ වචන ලොකු පුතාට හැයෙන්නවත් හොඳ නැහැ. ඇයි ආ ධාර්මිකයි ටක් ගාලා නවත්ත ලොකු පුතා එනකොට කෑම කෑවද පුතා යන්න කෑම කන්න කියලා එතනින් පස්සේ බනින්නේ. ඇයි බනිනකොට අරයට හැයෙනවා. දැන් බලන්න එයාගේ චරිතය නිසා දැන් මෙයාට සුභාසිතාව ඇදෙන්නේ නැද්ද? එයාට ඒක මානසික දුකක්. මේ වගේ වචන, මේ වගේ ಗುಣ තියෙන කෙනෙකුට හැයිලා බෑ කියන නිසා දැන් එයාගේ අර මිත්‍යා වාචාව සම්මා කරගත්තේ නැද්ද? එහෙනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට අපේ ජීවිතය තුළ මේ සම්මාව වැඩෙනකොට ඒ සම්මාවට ගැළපෙන විදිහට මිනිස්සු ඇදගෙනවා. ඒ කියන්නේ නොදැනුවත් ඒ කට්ටිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. හැමදේම ඉවසනකොට අපෙන් වැරද්දක් වුණාම ඒ කට්ටිය හිතනවා දැන් මේ මිනිස්සයාට බනින්න නම් ඕනේ. හැබැයි බොහොම ඉවසිලිවන්ත කෙනෙක්, බොහොම ධාර්මික කෙනෙක්. බැනලා බෑ, කමන්නේ, පොඩි වැරද්දක්නේ, අමතක කරමු. දැන් බලන්න යා නොදැනුවත්ම එයා ඉවසන්න පුරුදු වෙනවා නේද? ඇයි ඉවසන්න පුරුදු වෙන්නේ? අපේ චරිතය නිසා යා තුළ ගුණ වැඩෙනවා. අපේ ඉවසීම අනිත් කෙනා තුළත් ඉවසීම බවට පත් වෙනවා. කිසිම කෙනෙකුගේ අඩුවක් මම ඉවසන්නේ නැත්නම් එයාගේ පුංචි දේවල් වලට පැය ගාණක් බනිනවා නම්, නිඳා කරනවා නම්, අපහාස කරනවා නම් අපේ අඩුවක් වෙන්න කලින් මිනිස්සු අපට බුරන්නේ නැද්ද? පොඩි දෙයක් මිනිස්සු ඇවිල්ලා නිින්දෙන් ඉන්නවා නම් කූද්දලා නැකිටවල අරගෙන අපට බනින්නේ නැද්ද? මොකද්ද හේතු? අපිත් සංග්‍රහ කළේ ඒ විදිහටනේ. එහෙනම් අපි ඉවසනකොට මිනිස්සු අපට ඉවසනවා. අපි යාපත් ලෙස දකිනකොට ඒ මිනිස්සුත් යාපත් ලෙස දකිනවා. එහෙනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට අපෙත් එක්ක ජීවත් වෙන හැමෝම අපෙත් එක්ක එකතු වෙලා ඒ කට්ටියත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. අපි පතිරූප දේශයක ජීවත් වෙනකොට ඒ පතිරූප දේශයේ තුල අපෙත් එක්ක ජීවත් වෙන අනිත් අයත් පතිරූප දේශයක ජීවත් වෙනවා. කවුරු හරි වැරද්දක් කරලා ඒ වැරද්ද කියන්නේනවා කෙනෙක් ඇවිල්ලා, අනේ ස්වාමිනේ අසෝලා වැරද්දක් කළා. ඇත්තටම අපි මොකද කරන්නේ? මේ මිනිස්සයා වැරදි කළා කියන එකට මෙයත් එකතු වෙලා නිඳා කරනවා, අපහාස කරනවා. ඒ වැරද්ද එලා දකිනවා, එයාට දඬුවම් කරනවා. මේක තමයි ලෝකේ පැවැත්ම. ඒ කාලේ තපස් රකින්නකොට මගෙත් ගෝලෙක් හිටියා. ඒ ගෝලේ ඇවිල්ලා කිව්වා, අනේ ස්වාමිනේ අසෝලාගේ මේම හඩුවක් තිනවා, අසෝලා මේ වගේ වැරද්දක් කරනවා කියලා මට චෝදනාවක් ඉදිරිපත් කළා. මං එයා දිහා බලලා සිනා පෑවා. එතකොට අර ලැජ්ජ හිතලා ඇහුවා, අනේ ස්වාමිනි සිනා පාන්නේ ඇයි කියලා ඇහුවාම මං කිව්වා, අසුවලාගේ වැරද්දක් තියෙනවා, ඒ වැරද්ද ප්‍රශ්නයක් නෑ, ඒක අපිට අදා ගන්න පුළුවන්. හැබැයි ඒ වැරද්ද මං ළඟට ඇවිල්ලා ඒ කේලම් කියන එක වැරද්දක් නෙමෙයිද? තමන්ගේ ධානය වඩන්නේ නැතුව අනුන්ගේ අඩුපාඩු දිහා බලාගෙන ඉඳලා කාලේ කාපු එක වැරද්දක් නෙමෙයිද? එයාගේ අඩුව එයාට කියලා එයා වදන්නේ නැතුව මට කියලා එයාගේ ගෞරවය මාතුල නැති කරපු එක අඩුවක් නෙමෙයිද? එයාත්මගේ ශිෂ්‍යෙක්, ඔයාත්මගේ ශිෂ්‍යෙක්. එහෙනම් මගේ ශිෂ්‍යෝ අතර මම ශ්‍රේෂ්ඨයි, අරයා ශ්‍රේෂ්ඨ නැහැ කියලා එයාගේ ශිෂ්‍යභාවය මාතුලින් ඈත් කරපු එක අඩුවක් නෙමෙයිද? අනුන්ට විවේචනය කර කර ඇවිදින එක අඩුවක් නෙමෙයිද? අනුන්ට නිନ୍ଦා කරන එක පුරුදු කරනවා නේද? ඒක ගුණයක් වශයෙන් සසරේ වඩනවා නේද? ජීවිත කාලේ හැමදාම අනුන්ට අඩුකින නිନ୍ଦා කරන එකම පුරුදුනාම ඒකම චරිත වෙනවා නේද? මේක අඩුවක් නෙමෙයිද? දැන් බලන්න අසෝලාගේ අඩු එකයි තිබුණේ. දැන් තමන්ගේ අඩුපාඩු 12ක් විතර තියෙනවානේ. එයා තුන්වතාවක් වැඳලා සමාව ගත්තා, අනේ ස්වාමිනී මේක එයා හැදෙන්න ඕනේ කියලා හිතලා මං කිව්වේ. හැබැයි ඒක තුළ මේතරම් අඩුපාඩු තියනවාද? මං කිව්වා මේ ලෝකේ අඩුවක් දකින්නකොටම එයාගේ අඩුපාඩු රාශියක් නිර්මාණය වෙලා ඉවරයි. ඒ නිසා මේ ලෝකේ කාගේවත් අඩුවක් නැහැ. මගේ අඩුපාඩු මේ ලෝකේ තියෙන්නේ ඒක හදාගන්නයි මට උවමනා. හැමතැනින්ම අනුන්ගේ අඩු නෙමෙයි දකින්න ඕනේ, තමන්ගේ අඩුව. එදා දේශනාව ඒක. එදා තමයි ඒ ගෝලයෝ දැනගත්තේ, අනේ අපි මේ ලෝකේ මෙච්චර කාලයක් වඩලා තියෙන්නේ අඩුපාඩු වැඩි වෙන එකක් මිසක් අඩුපාඩු හදු වෙන එකක් නෙමෙයි. ඒ නිසා අපි අනුන්ගේ සිල් බලන්න යන්නේ නැහැ, අනුන්ගේ අඩුපාඩු බලන්න යන්නේ නැහැ, අනුන්ගේ දුර්වලකම් හොයන්න යන්නේ නැහැ, අනුන්ගේ තියෙන අඩුපාඩුකම් අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න, විවේචනය කරන්න, නිନ୍ଦා අපහාස කරන්න යන්නේ නැහැ. හේතුව ඒ අයිතිය අපට නැහැ. අපිට එහෙම අයිතියක් පවර්ලා නැහැ මේ ලෝකේ. එහෙනම් අපි බලන්න ඕනේ අනිත් අයගේ අඩුව දකින්න මගේ අඩුව, අනිත් අයට නිඳා කරන මගේ අඩුව, අනිත් අය විවේචනය කරන මගේ අඩුව, අනිත් අය ගැන කේලම් කතා කරන මගේ අඩුව, අනිත් අය මට වැඩ දෙනවා, අනිත් අය මට අපහාස කරනවා, ඒක නෙමෙයි බලන්න ඕනේ, ඒ අඩුව නෙමෙයි. ඒ කියන සෑම වැඩක්ම දරා ගන්න මානසිකත්වේ නැහැ, ඒ අඩුව බලන්න ඕනේ. ඉයල නිරන්තරයෙන් මට වගකීම් වැඩිපුර පවරනවා, ඒ මිනිස්සු මට හරියට පීඩා කරනවා, ඒ අඩුව නෙමෙයි දකින්න ඕනේ. ඒ සෑම රාජකාරියක්ම ඉෂ්ට කරන්න මම දක්ෂ නැහැ, ඒ අඩුව දකින්න ඕනේ. ඒ පීඩාව ඔරොත්තු දෙන මානසිකත්වේ නැහැ, ඒ අඩුව දකින්න ඕනේ. වැඩිහිටි ස්වාමින් වහන්සේ හැමෝගෙම අඩුපාඩු දකිනවා. අර භික්ෂුවගේ ඒ තරම් අඩුපාඩු තියෙනවා. මොකවත් අදාගන්නේ නැහැ. මොකවත් කියන්නේ නැහැ. එයාට විනය කර්මය කරන්නේ අර භික්ෂුවගේ අඩුපාඩු වලට දඬුවම් කරන්නේ නැහැ කියලා ගුරුවරයාට බයිනවා. මොකද්ද ගුරුවරයා අර ගට්ටියගේ අඩුපාඩු දැනගෙන දඬුවම් කරන්න ඇල්ලුව, විනය කර්මය කරන්න ඇල්ලුව, උපවැදි කරන්න ඇල්ලුව කියලා මෙයා බනින හැමතැනම ගියන් ගුරුවරයාට නිନ୍ଦා අපාස කරනවා. හැබැයි ඒ උත්තමයාට තේරෙන්නේ නැහැ හැමෝගෙම අඩුව බලාගෙන ඉවසගෙන ඉන්න පුළුවන්. හැබැයි ගුරුවරයාගේ අඩුව ඉවසගෙන ඉන්නත් බෑ. අරබික්ස්වගේ අඩුවත් ඉවසගෙන ඉන්න බෑ. එහෙනම් ගුරුවරයාගේ ශ්‍රේෂ්ඨ ගුණයන් ඕනම කෙනෙකුගේ අඩුවක් දැකලා ඒක ඉවසගෙන ඉන්න ඒ ගුණය මන් තුළ ඇදිලා නැහැ. ඇයි මේ අඩුව දැක්කේ නැත්තේ? තමන්ගේ ශ්‍රාවකයන්ගේ අඩුපාඩු දැකගෙන ආකබලා නින්න ගුරුවරයා දක්ෂ වෙලා තිනවා. ඒ දක්ෂකම මන් තුළ නැහැ. ඇයි මේ අඩුව දැක්කේ නැත්තේ? ගුරුවරයා හැමෝගෙම අඩුපාඩු ඉවසනවා. කිසිම දවසක ඒගොල්ලන්ට නිඳා කරන්නේ, විවේචනය කරන්නේ, අපහාස කරන්නේ. ඒ තරම් ගුරුවරයා ශ්‍රේෂ්ඨයි. ඇයි මේ අඩුව මන් තුළ හැදිලා නැහැ? ඇයි මේක දකින්නේ නැත්තේ? ගුරුවරයා යාව හදන්නේ. හැබැයි හදන්නේ නැහැ කියලා මන් දැන් ගුරුවරයාට බයිනවනේ. ඇයි ඒ අඩුව මම හදාගන්නේ නැත්තේ? ඒ අඩුව දැක්කේ නැහැ නේද? මෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගය අපට වැරදිච්ච තැන්, අපේගේ ප්‍රතිරූප දේශය අපට අයිමි වෙච්ච තැන්, අපි නුදුසුදු ප්‍රදේශයක ජීවත් වෙනවා නම් ඒකට හේතුව මෙන්න මේ කාරණා. මේවා හදාගන්න, නිවැරදි කරගන්න මෙච්චර කාලයක් මේ වගේ පුදුජන ලෝකයක ජීවත් වුණා ඇති. මේ වගේ මානසිකත්වයෙන් අපි දුක් විඳා ඇති. අපි ඉන්න ප්‍රදේශයේ සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගනිමු. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් විතරයි මේ ලෝකේ සෑම සත්වයකටම ප්‍රතිරූප දේශය හැදෙන්නේ. එහෙම නැතුව කවදාවත් මේ ලෝකේ ප්‍රතිරූප දේශයක් හැදෙන්නේ නැහැ. එහෙම ප්‍රතිරූප දේශයක් නිර්මාණය වෙන්නේත් නැහැ. එහෙනම් අපි අපේ අඩුපාඩු දැක්කා, අපේ දුර්වලකම් අපි තේරුම් ගත්තා. එහෙනම් දැන් ඉඳලා අපි හැමෝම ප්‍රතිරූප දේශය නිර්මාණය කරන ඒ කමඨාන වඩමු. අපි හැමෝම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් මේ කමඨාන වඩනකොට ප්‍රතිරූප දේශය වැඩෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒකම සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කියන මාර්ගඵලත් වැඩෙනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම සම්මාවෙන් දකිනකොට, මේ ප්‍රතිරූප දේශය නිර්මාණය වෙනකොට අපි තුල චිත්ත පස්සනාව වැඩෙන්නේ නැද්ද? දවස පුරාවටම 100න් ඉන්න අපේ දක්ෂකම් වැඩෙන්නේ නැද්ද? එහෙනම් දන්නේම නැතුව අපි තුල මේ දක්ෂකම් වැඩිලා චිත්තානුපස්සනාව දිනුන වෙලා අපි දවස පුරාවටම 100න් ඉන්න දක්ෂ වෙනකොට මේ කින කෙලෙස ධර්මයන් හැම එකක්ම නිකලෙසලා, මේ කින ඒ පැවැත්මට යන ජීවිතේ නොපැවැත්මට හැරිලා අපි මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න නැද්ද? සතර ඉරියව්වෙන් දවස පුරාවටම 100න් ඉන්න පුළුවන් නම් එයාගේ ඉපදීම නවතිනවා. එහෙනම් මේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ප්‍රතිරූප දේශය හදන්න නම් අපි සතර ඉරියව්වෙන් දවස පුරාවටම මේ සුදුසු නැති ප්‍රදේශය නිර්මාණය වෙන හැම තැනක්ම නිවැරදි කරන්න ඕනේ නේද? සියෙන් සම්මාවෙන් මේ අසකන දිව නාසයේ සමසිත එක්ක ගනුදෙනු කරන්න ඕනේ නේද? එසේ ගනුදෙනු කරන, එසේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ එකක් කල්පනාවෙන් මතක තියාගනිමු. මම මේ ප්‍රතිරූප දේශය තුළ මගේ රාත්බෝධිය නිර්මාණය කරනවා. සෝවාන් ඵලය තමයි ප්‍රතිරූප දේශය, සකෘදාගාමි ඵලය තමයි ප්‍රතිරූප දේශය, අනාගාමි ඵලය තමයි ප්‍රතිරූප දේශය, රාත්බෝධිය රාත් ඵලය තමයි ප්‍රතිරූප දේශයේ පරිපූර්ණත්වය, පිරිනිවීම. එහෙනම් අපි හැමෝම අද සුදුසු නැති ප්‍රදේශයක ජීවත් වෙන්නේ අපි තුල සම්මා දිට්ඨිය නැති නිසා. අනුන්ගේ අඩුපාඩු හොරොත්තු දෙන්නේ නැහැ, සෝවාන් ඵලයේ නැහැ. අනුන්ගේ මිත්‍යා වාචා හොරොත්තු දෙන්නේ නැහැ, සෝවාන් ඵලයේ නැහැ අපි තුල. අනිත් අයගේ චරිතය හොරොත්තු දෙන්නේ නැහැ, සෝවාන් ඵලයේ නැහැ. සම්මා දිට්ඨියෙන් ඒවා ආන්න, දකින්න, හැෙන්න, ඒ ජීවත් වෙන්න, ඒවා තේරුම් ගන්න අපට දක්ෂකම් නැහැ. එහෙනම් සෝතාපන්න ඵලය නැති කිසිම කෙනෙකුට මේ ලෝකේ ප්‍රතිරූප දේශයක් ලැබෙන්නේ නැහැ. එයා මොනතරම් උත්සාහ කෙරුවත් එයා හැමදාම දුක් විඳිනවා ඒ ජීවිතය තුළ. එහෙනම් අපි හැමෝම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නිවැරදිව වඩමු. සතර ඉරියව්වෙම 100න් වඩමු. එතකොට අපිට සෝතාපන්න ඵලය ලැබෙයි. සකෘදාගාමි අනාගාමි හරියත් ලැබෙයි. ඒ ලැබෙන හැම මාර්ගඵලයක් තුලින්ම අපි මේ නාම රූප විවිධ ලෙස දකිනවා. මේ නාම රූප වල යථාර්ථය දකිනවා. හැම දෙයක් තුලින්ම නිර්වාණය දකිනවා. හැම දෙයක් තුලින්ම අපගේ නිවීම දකිනවා. දැන් මේ හැම දෙයකටම අපි ඔරොත්තු දෙනකොට දැන් මේ කියන පතිරූප දේශය අපි තුල පරිපූර්ණ වෙලා නැද්ද? ඒ පරිපතිරූප දේශයට අපි උරුම කාරකම් කියන්නේ නැද්ද? එහෙනම් අපිට පතිරූප දේශය නිර්මාණය වෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ નિවර්ධිව වඩන්න ඕනේ. ඒ පතිරූප දේශයේ උරුමකාරයෝ වෙන්න පතිරූප දේශය નિවරදිව ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් වඩන්නට ඕනේ. එහෙනම් අපි හැමෝම මේ මොහොතේ ඉඳලා අපි අපේ පතිරූප දේශයේ වඩමු. අපි අපගේ පතිරූප දේශයේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් නිර්මාණය කරමු. දැන් අපට තේරෙනවා රස්සාව වැඩපොළ ඔරොත්තු දුන්නේ නැත්තේ මේකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඩුපාඩු. පෞල් ජීවිතයේ ගී ජීවිතේ ඔරොත්තු දුන්නේ නැත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඩුපාඩු. පැවිදි ජීවිතයේ උපසම්පදාව මානකම ඔරොත්තු දුන්නේ නැත්තේ තපස් ජීවිතේ ඔරොත්තු දුන්නේ නැත්තේ මේකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඩුපාඩු. සමාජයේ රට ජාතිය ඔරොත්තු දුන්නේ නැත්තේ මේ කියන පතිරූප දේශයේ අඩුපාඩු. එනම් මේ ලෝකේ හැම තැනම අපගේ පතිරූප දේශයේ පිරි වුණා නම් ඒ පතිරූප දේශය අපට හයිමි වුණා නම් මේ දක්වා අපටේ පතිරූප දේශයේ සම්බ නොවුණා නම් අපටේ පතිරූප දේශයේ මේ ලබාපු මිනිසක් භවයේ ජීවත් වෙන්න බැරි වුණා නම් ඒ හැම දෙයකම හේතුව මේ දක්වා අපි නිවැරදි පතිරූප දේශය අපි දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නිවැරදිව වැඩුවේ නැහැ. එහෙනම් අපි හැමෝටම දැන් මේ කුසලයේ පාලෝනා පින පාලෝනා ඒකින පතිරූප දේශයේ උරුම කරගන්න ඒ පතිරූප දේශය දැන් මේ මොහොතේ ඉඳලා ජීවත් වෙන්න. එහෙනම් දැන් ඉඳලා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය નિවැරදිව වඩමු. ඒකින ආර්ය අෂ්ටාංග මාර්ගය අපි පතිරූප දේශයේ කින කමඨාන තුලින් වඩමු. එහෙනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා ඇසකන දිව නාසය සමසිත තුලින් අපි වඩන්නට ඕනේ. ඇසට පේන දේවල් තුලින් අපට යම්කිසි සුදුසු නැති දෙයක් නිර්මාණය වෙනවා නම් අන්න සුදුසු නැති ප්‍රදේශයක් මේ හදන්නේ. එහෙනම් ඒක තුළ ධර්මයේ දැකලා හේතුඵල ධාම දැකලා කර්මඵලයේ දැකලා අපි ඒක සුදුසු ප්‍රදේශේ බවට පත් වෙනකොට නිර්මාණය කරගන්නකොට එහෙම කරගන්න දක්ෂ වෙනකොට සම්මා දිට්ඨියෙන් පතිරූප දේශේ නිර්මාණය වෙනවා. ඇයින දේවල් තුලින් කැළඹෙනකොට ගැටෙනකොට තරහා යනකොට අපි මිනිසුත් එක්ක දබර වෙන්න හදනකොට අපි මිනිසුන්ට වෛර බඳිනකොට අන්නන සුදුසු ප්‍රදේශයේ නිර්මාණය වෙනවා. තේරුම් ගන්න ඒ හැම දෙයක් තුළම යාපත දකින්න කමඨාන දකින්න ඒ හැම දෙයක් තුළම තමන්ගේ අඩුව දකින්න තමන්ගේ දුර්වලකම දකින්න හේතුඵල ධාම දකින්න කර්මඵලය දකින්න දැන් ඒ ඇයින සෑම වචනයක් තුළින්ම තමන්ගේ පතිරූප දේශය නිර්මාණය කරගෙන ඒ කියන පතිරූප දේශයේ උරුමකාරයෙක් වෙන්න. කතා කරන හැම වචනයක් තුළම දුර්වලකම් තියෙනවා, අඩුපාඩු තියෙනවා. ඒ ලෝභ දේශ මොහොත් එක කතා කරන හැම මොහොතක් ගානේ අපේ පතිරූප දේශය අපට අයිමි වෙනවා. දැන් ඉඳලා ඒ දුර්වලකම් નિවරදි කරන්න, නිවීමට කතා කරන්න, නිර්වාණයට ගැලපෙන දේවල් කතා කරන්න, සම්මාවට ගැලපෙන වාචාව පමණක් කතා කරන්න, ඒ තුළින් පතිරූප දේශය නිර්මාණය කරගෙන ඒ පතිරූප දේශයේ උරුමකාරය වෙන්න. අපේ ජීවිතය නිසා ඇසිරීම නිසා අනන්ත අප්‍රමාණ අපට කරදර පැමිණියා. ගෙදර ඉන්න බැරි වුණා. අපේ ඇසිරීම නිසා අපට වැඩපොළේ ඉන්න බැරි වුණා. සමාජේ ඉන්න බැරි වුණා. සාසනේ ඉන්න බැරි වුණා. එහෙනම් මේ හැම අඩුපාඩුවක්ම මේ චර්යාව තුළ ජීවිතය තුළ ඇසිරීම තුළ තියෙන අඩුපාඩු හදාගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළින් මේ සම්මා මේ වාචාව තුළින් සම්මා වායාමය තුළින් කම්මන්තය තුළින් මේ ආජීවය තුළින් අපි මේ කියන පතිරූප දේශය නිර්මාණය කරගෙන ඒකේ උරුමකාරය වෙමු. සිතවිලි වලින් අසවලා මේම හිතනවා, අසවලා මේම කියනවා, අසවලා කරන්නේ මන්ට මේ වගේ දේවල් වෙන්න කියලා නැති දේවල් හිතලා හිතලා, ලෝභයෙන් දේවල් හිතලා, රාගයෙන් දේවල් හිතලා, ද්වේෂයෙන් දේවල් හිතලා, වෛරයෙන් දේවල් හිතලා, මනසින් දැන් අපි නොසුදුසු ප්‍රදේශයක නේද ජීවත් වෙන්නේ. කොයි වෙලෙත් මරණ බය, කොයි වෙලෙත් ලෝභ බය, කොයි වෙලෙත් රාග බය, කොයි වෙලෙත් අපි ගැටෙනවා. අපිට නිතරම චකිතයක් සැකයක් බවත් පවතිනවා. හැම දෙයකම හේතුව මානසික තුලින් අපි මේ පත් වෙලා තියෙන විකෘතිභාවය නෙමෙයිද? අපේ ජීවිතවල මේ සිතුවිලි නිසා අපේ සුදුසු ප්‍රදේශයේ සම්පූර්ණයෙන් පිරීලා අපි දැන් නුසුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි මේ සම්මා සතිය තුළින් අපගේ තියෙන මේ සෑම සිතුවිල්ලක්ම නිවැරදි කරමු. අපේ අඩුපාඩු නිවැරදි කරමු. හැම මොහොතක් ගානේ නිවීමේ දේවල් කල්පනා කරමු. සම්මා සතියෙන් ජීවත් වෙන්න සතර හිරියවම පුරුදු පුහුණු කරමු. අපගේ සිතට සම්මා සතිය පුරුදු කරනවා නම් දැන් මේ සම්මා සතියෙන් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානෙම අපගේ පතිරූප දේශේ නිර්මාණය වෙලා ඉවරයි. ඒ පතිරූප දේශේ අපි උරුමය ගමු. ඒ උරුමකාරය අපි වෙමු. එහෙනම් අපේ ජීවිතවල මෙච්චර කාලයක් අපි පතිරූප දේශේ හොයලා හොයලා හැම තැනම වේසටපත් වුණා. අපට අරියට විහාරස්ථානයක් හම්බුනේත් නැහැ, සේනාසනයක් හම්බුනේත් නැහැ, අරියට ගෙයක් හදන්න ඉඩමක් හම්බුනේත් නැහැ, හදාගත්ත ගෙදර ජීවත් වෙන්න විදියකුත් නැහැ. රස්සාවල් හත අටක්ම වෙනස් වුණා. තාම ගැළපෙන රස්සාව හම්බවුනේ නැහැ. තාම අපට ගැළපෙන දරුවෙක් ඉපදුනේත් නැහැ. අපට ගැළපෙන යාළුවෙක් හම්බවුනේත් නැහැ. දැන් මේ හැම දෙයකටම හේතුව අපි මේ ලෝකේ ලැබෙන කමට දැක්කේ නැහැ. හැම ගනුදෙනුවක් තුලින්ම තමන්ගේ අඩුව දැක්කේ නැහැ. හැම දෙයක් තුලින්ම තමන්ට වෙන යහපත දැක්කේ නැහැ. හේතුඵල ධාමෙන් දැක්කේ නැහැ. කර්මඵල වශයෙන් දැක්කේ නැහැ. මේ කියන අඩුපාඩු නිසා නේද අපගේ සුදුසු ප්‍රදේශ අපි හයිමි කරගෙන දුක් විඳින්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි අපේ පතිරූප දේශය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිර්මාණය කරගනිමු. ඒ නිර්මාණය කරගත්තා වූ පතිරූප දේශයේ උරුමකාරිය බවට පත්වෙමු. හසකන දිව නාසයේ සමසිත තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් පතිරූප දේශේ නිර්මාණය කරමු කියන මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩමු, පුරුදු පුහුණු කරමු. අපි ලබාපු මිනිසත් භවයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ඒ සම්මාවේ පතිරූප දේශයේ තුල ජීවත් වෙලා රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කියන කමඨාන මේ කමඨාන තුලින් ලබා ගත්තා වූ අවබෝධයේ දැනුම අපි සියලෝම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන්.